मध्यम निकायो 2.3.6 सन्दक सुत्तं एवं मे सुतं एकं समयं भगवाकोसं वियं विहरति घोषितारामे तेन खोपन समयेन सन्दको परिम्बाजको पिलक्ख गुहायां पटिवसति महतिया परिम्बाजक परिसाय सन्धिं पञ्चमन्ते परिम्बाजक सते अथ खो आयस्मा आनन्द सायं समयं पतिसल्लाना उत्थितो भिक्खु आमन्तेसि आयामासो येन देवकटसंभो तेनुपसङ्कमिंसाम गुहादस्सनायाति एवमासोति को ते भिक्खु आयस्मतो आनन्दस्स पञ्चसंसुं अथ को आयस्मा आनन्दो संबहुले भिक्खु हि सन्धिं येन देवकटसंभो तेनुपसङ्कमि तेन खोपन समयेन सन्दको परिम्बाजको महतिया परिम्बाजक परिसाय सन्धिं निसिन्नोति उन्नादिनिया उच्चा सन्द महासन्दाय अनेकविहितं तिरञ्चान कथं कथिन्तिया सेयथीदं राजकथं चोरकथं महामत्तकथं सेना कथं भय कथं युद्ध कथं अन्न कथं पान कथं वत्थ कथं यान कथं शयन कथं माला कथं गंध कथं ज्ञाति कथं गाम कथं निगम कथं नगर कथं जनपद कथं इति कथं पुरिस कथं सूर कथं विशिखा कथं कुम्भठान कथं पुम्बपेत कथं नानत् කතං ලෝකක්කායිකං සමුද්දක්කායිකං ඉතිභවා භවකතං ඉතිවා අන්දසාකෝ සන්දකෝ පරිම්බාජකෝ ආයස්මන්තං ආනන්දං දුරතෝ ආගච්ඡන්තං දිස්වාන සකං පරිසං සන්ඨපේසි අප්පසද්දා භුන්තෝ හුන්තු මා භුන්තෝ සද්දමකත්ථ අයං සම්නස්ස ගෝතමස්ස සාවකෝ ආගච්ඡති සමනෝ ආනන්දු යාවතාකෝ පන සමනස්ස ගෝතමස්ස සාවකාකෝ සම්බියං පටිවසන්ති අයං තේසං අඤ්ඤතරෝ සමනෝ ආනන්දු අප්පසද්දකාමාඛෝ පනතේ ආයස්මන්තෝ අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වන්නවාදිනෝ අප්පේවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසංකමිතබ්බං මඤ්ඤේයාති අතකොතේ පරිම්බාජකාතුන්හි අවේසුම් අතකෝ ආයස්මා ආනන්ද යේන සන්දකෝ පරිම්බාජකෝ තේනුපසංකමි අතකෝ සන්දකෝ පරිම්බාජකෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච ඒතුකෝ භවං ආනන්දෝ ස්වාගතං භූතෝ ආනන්දස්ස චිරසංඛෝ භවං ආනන්දෝ ඉමං පරියාය මකාසි යදිදං ඉදාගමනාය නිසීදතු භවං ආනන්දෝ ඉදමාසනං පඤ්ඤත්තන්ති නිසීදිඛෝ ආයස්මා ආනන්දෝ පඤ්ඤත්ති ආසනි සන්දකෝ පිඛෝ පරිම්බාජකෝ අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නං කෝ සන්දකං පරිම්බාජකං ආයස්මා ආනන්දෝ ඒතදවෝච කායනුත්ත සන්දක ඒතරයි කතාය සන්නිසින්න काच पनवो अंतरा कथा विप कथा थी तिंठते साभो आनंद कथा याय मयं एतराई कथाय सन्निसिन्ना निसाभतो आनंदस्स कथा दुल्लभा भविष्यति पञ्चापि सवनाय साधुवत भवन्तं येव आनंदं पटिभातु सके आचार्य के धम्मी कथाति तेन हि सन्दक सुनाहि साधुकं मनसि करोहि भासिस्सामीति एवं भौतिको सन्दको परिम्बाजको आयस्मतो आनन्दस्स पच्चस्सोऽसि आयस्मा आनन्दो एतदोच चत्तारो मे सन्दक तेन भगवता जानता पस्सता अर्हता सम्मा संबुद्धेन अब्रह्मचर्य वासा अंखाता चत्तारि च अनस्सासिकानि ब्रह्मचर्यानि अंखातानि यत्थ विन्यो पुरिषो ससंकं ब्रह्मचर्यं न वसेय वसन्तो न आराधेय न्यायं धम्मं कुसलन्ति कतमे पनते भो आनन्दतेन भगवता जानता पस्सता अर्हता सम्मा संबुद्धेन चत्तारो अब्रह्मचर्य वासा अंखाता यत्थ विन्यो पुरिषो ससंकं ब्रह्मचर्यं न वसेय वसन्तो न आराधेय न्यायं धम्मं कुसलन्ति इद सन्दक एकच्चो सत्थाय एवं वादी होति एवं दिट्ठि नत्थि दिन्नं नत्थि इत्थं नत्थि थिहुतं नत्थि सुकट दुक्कटानं कम्मानं फलं विपाको नत्थि अयं लोको नत्थि परो लोको नत्थि माता नत्थि पिता नत्थि सत् उपपातिका नत्थि लोके समन ब्राह्मणा सम्मंगता सम्मा पटिपन्ना ये इमंच लोकं परंच लोकं सयं अभिन्या Sacchikattva pavedenti. Chatum mahabhutiko ayam puriso. Yada kalam karoti. Patavi patavikayam anupeti anupagacchati. Apo apo kayam anupeti anupagacchati. Tejo tejo kayam anupeti anupagacchati. Vayo vayo kayam anupeti anupagacchati. Akasam indriyani sankamanti. Asandhi panchama purisa matam adaya gacchanti. Yava alahana padani panyayanti. Kapotakani attini bhavanti. Bhassanta hutiyo dattu panyattam. Yadidam danam te sang tuchang musavilapo. Ikechi atthika vadam vadanti. Bale cha pandite cha kayasya bheda ucchinjanti. Vinassanti nahunti param maranati. Tatra sandaka vinyo puriso iti pati sanchikkhati. Ayanko bhavang santha evang vadi evang ditnti. Natthi dinnang natthi ittang natthi hutang. Natthi sukata dukkatanang kammanang phalang vipako. Natthi ayam loko natthi paro loko. Natthi mata natthi pita. Natthi satta upapatika. Natthi loke samana brahmana sammagata samma patipanna. Yemancha lokaṃ parañca lokaṃ sayaṃ abhiññā sacchikattvā pavedenti. Chatum mahābhūtiko ayaṃ puriso. Yada kalam karoti patavi patavikayam anupeti anupagacchati. Apo apo kayam anupeti anupagacchati. Tejo tejo kayam anupeti anupagacchati. Vayo vayo kayam anupeti anupagacchati. Akasam indriyani sankamanti. Asandhi panchama purisa matam adaya gacchanti. යාව ආලාහනා පදානි පඤ්ඤායන්ති කාපෝතකානි අට්ඨීනි භවන්ති භස්සන්තා හුතියෝ දත්තු පඤ්ඤත්තං යදිදං දානං තේ සංතුච්ඡං මුසාවිලාපෝ ඒකේචි අත්ථිකවාදං වදන්ති බාලේච පණ්ඩිතේච කායස්ස භේදා උච්චිඤ්ඤන්ති විනස්සන්ති නොහොන්ති පරම්මරණාති සචේ ඉමස්ස භූතෝ සත්තුනෝ සච්චං වචනං අකතේන මේ එත්ථ කතං අබ්බුසිතේන මේ එත්ථ වුසිතං උභෝපිමයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තා යෝ චාහං න වදාමි උභෝ කායස්ස භේදා උච්චිඤ්ඤිස්සාම විනස්සිස්සාම න භවිස්සාම පරම්මරණාති අතිරේකං කෝපනිමස්ස භූතෝ සත්තුනෝ නග්ගියං මුණ්ඩියං උක්කොටිකප් පධානං කේසමස්සු ලෝචනං යෝහං පුත්ත සම්බාධ සයනං අඤ්ඤාවසන්තෝ කාසික චන්දනං පච්චනුභුන්තෝ මාලාගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාතරූප රජතං සාදියන්තෝ ඉමිනා භූතා සත්තාරා සමසමගතිකෝ භවිස්සාමි අභිසම්පරායං සෝහං කිං ජානන්තෝ කිං පස්සන්තෝ ඉමස්මින් සත්තරි බ්‍රහ්මචරියං චරිස්සාමි සෝ අබ්‍රහ්මචරීවා සෝ අයන්ති ඉති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති අයංකෝ සන්දකතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන පඨමෝ අබ්‍රහ්මචරිය වාසෝ අක්ඛාතෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං න වසෙය වසන්තෝ නාරාධේය ඤායං ධම්මං කුසලං පුනච පරං සන්දක ඉධේ කච්චෝ සත්තා එවං වාදී හෝති එවං දිට්ඨි කරතෝ කාරයතෝ චින්දතෝ චේදාපයතෝ पाचतो पाचयतो सोचयतो सोचापयतो किलमतो किलमापयतो फन्दतो फन्दापयतो पानमतिपातयतो अदिन्नं आदियतो सन्धिं चिन्दतो निल्लोपं हरतो एकागारिकं करोतो परिपन्थे तिष्ठतो परदारं गच्छतो मुसाभनतो करतो न करियति पापं खुरपर्यन्तेन चेपि चक्केन यो इमिस्सा पठवियापानि एकमंसखलं एकमंसपुञ्जं करेय नत्थि ततो निदानं पापं नत्थि पापस्स आगमो दक्खिनं चेपि गङ्गाय तीरं गच्छेय अनन्तो घातिन्तो चिन्दन्तो चेदापिन्तो पचन्तो पचिन्तो नत्थि ततो निदानं पापं नत्थि पापस्स आगमो उत्तरं चेपि गङ्गाय तीरं गच्छेय ददन्तो दापिन्तो यजन्तो याजिन्तो नत्थि ततो निदानं पुञ्ञं नत्थि पुञ्ञस्स आगमो दानेन दमेन संयमेन सच्च वञ्जेन नत्थि पुञ्ञं नत्थि पुञ्ञस्स आगमोति तत्र सन्दकविञ्ञो पुरिसो इति पटिसञ्चिङ्खति अयं को भवं सत्था एवं वादी एवं दिन्ति करतो कारयतो चिन्दतो चेदापयतो पचतो पाचयतो सोचयतो किलमयतो फन्दतो फन्दापयतो पानमतिपातयतो अदिन्नं आदियतो सन्धिं चिन्दतो निल्लोपं हरतो एकागारिकं करोतो परिपन्थे तिष्ठतो परदारं गच्छतो मुसाभनतो करतो न करियति पापं खुरपर्यन्तेन चेपि चक्केन यो इमिस्सा पठवियापानि एकमंसखलं एकमंसपुञ्जं करेय නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ දක්ඛිනං චේපි ගංගාය තීරං ගච්ඡේය හනන්තෝ ඝාතෙන්තෝ චින්දන්තෝ චේදාපෙන්තෝ පචන්තෝ පාචින්තෝ නත්ති තතෝ නිදානං පාපං නත්ති පාපස්ස ආගමෝ උත්තරං චේපි ගංගාය තීරං ගච්ඡේය දදන්තෝ දාපෙන්තෝ යජන්තෝ යාජෙන්තෝ නත්ති තතෝ නිදානං පුඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝ දානේන දමේන සංයමේන සච්ච වජ්ජේන නත්ති පුඤ්ඤං නත්ති පුඤ්ඤස්ස ආගමෝති සචේමස්ස භූතෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේ එත්ථ කතං අම්බසිතේන මේ එත්ථ වුසිතං උභෝපි මයං එත්ථ සමසමා සාමඤ්ඤං පත්තායෝ චාහං න වදාමි උභින්නං කුරුතං න කරේයති පාපන්ති අතිරේකං කෝපනිමස්ස භූතෝ සත්තුනෝ නග්ගියං මුණ්ඩියං උක්කොටිකප්පධානං කේසමස්සු ලෝචනං යෝහං පුත්ත සම්බාධ සයනං අඤ්ඤාවසන්තෝ කාසික චන්දනං පච්චනු භොන්තෝ මාලා ගන්ධ විලේපනං ධාරෙන්තෝ ජාත රූප රජතං සාදියන්තෝ ඉමිනා භූතා සත්තාරා සමසමගතිකෝ භවිස්සාමි අභිසම්පරායං සෝහං කිං ජානන්තෝ කිං පස්සන්තෝ ඉමස්මින් සත්තරි බ්‍රහ්මචරියං චරිසාමි සෝ අබ්‍රහ්මචරියවා සෝ අයන්ති තිවිදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති අයං කෝ සන්දකතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන දුතියෝ අබ්‍රහ්මචරියවාසෝ අක්ඛාතෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ සසක්කං බ්‍රහ්මචරියං න වසේය වසන්තෝවා න ආරාධේය ඥායං ධම්මං කුසලං පුනච පරං සන්දක ඉදේ කච්චෝ සත්තා ඒවං වාදී හෝති ඒවං දිට්ඨි නත්ති හේතු නත්ති පච්ච ච්ඡයෝ සත්තානං සංකිලේසාය අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා අහේතු අප්පච්චයා සත්තා විසුද්ධන්ති නත්ති බලං නත්ති විරියං නත්ති පුරිසත්තාමු නත්ති පුරිස පරක්කමු සම්බේ සත්තා සම්බේ පාන සම්බේ භූතා සම්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවාභිජාති සුසුඛදුක්ඛං පටිසංවේදෙන්තිති තත් ත්‍රසන්දක විඤ්ඤූ පුරිසෝ ඉති පටිසංචික්ඛති අයං කෝ භවං සත්තා එවං වාදී එවන්දිත්ති නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං සංකිලේසාය අහේතු අප්පච්චයා සත්තා සංකිලිස්සන්ති නත්ති හේතු නත්ති පච්චයෝ සත්තානං විසුද්ධියා අහේතු අප්පච්චයා සත්තා විසුද්ධන්ති නත්ති බලං නත්ති විරියං නත්ති පුරිසත්තාමු නත්ති පුරිස පරක්කමු සම්බේ සත්තා සම්බේ පාන සම්බේ භූතා සම්බේ ජීවා අවසා අබලා අවිරියා නියති සංගති භාව පරිණතා චස්සේවාභිජාති සුසුඛදුක්ඛං පටිසංවේදෙන්තිති සචේ ඉමස්ස භෝතෝ සත්තුනෝ සච්ඡං වචනං අකතේන මේත්ත කතං අම්බුසිතේන මේත්ත වුසිතං උභෝපි මයං එත්ත සම්සමා සාමඤ්ඤං පත්තා යෝචාං නවදාමි උභෝ අහේතු අප්පච්චයා විසුද්ධිස්සාමාති අතිරේකං කෝපනිමස්ස භූතෝ සත්තුනෝ නග්ගියං මුන්දියං උක්කුටිකම්පදානං කේසමස්සුලෝචනං යෝහං පුත්ත සම්බාධසයනං අඤ්ඤාවසන්තෝ කාසිකචන්දනං පච්චනුභුන්තෝ මාලාගන්ධවිලේපනං ධාරින්තෝ ජාතරූපරජතං සාධියන්තෝ ඉමිනා භෝතා සත්තාරා සමසමගතිකෝ භවිස්සාමි අභිසම්පරායං සෝහං කිං ජානන්තෝ කිං පස්සන්තෝ ඉමස්මින් සත්තරි බ්‍රහ්මචරියං චරිසාමි सो अब्रह्मचर्यवासो अयन्ति इति विदित्वा तस्मा ब्रह्मचर्यानि विजपक्कमति अयं को सन्दकतेन भगवता जानता पश्यता अर्हता सम्मा सम्बुद्धेन तथियो अब्रह्मचर्यवासो अङ्खातो यत्थ विन्यो पुरिसो ससङ्कं ब्रह्मचर्यं न वसेय वसन्तो वा नाराधेय न्यायं धम्मं कुशलं पुनच परं सन्दकैधे कच्छो सत्था एवं वादी होति एवं दिट्ठि सत्तिमे काया अकटा अकट विधा अनिम्मिता अनिम्माता वंझा कूटंठा एसी कंठा इंटिता तेन इंजन्ति न विपरिणमन्ति नान्यमन्यं व्याबाधिन्ति नालं अन्यमन्यस्य सुखाय वा दुःखाय वा सुखदुःखाय वा कथमे सत्त पठवीकायो आपोकायो तेजोकायो वायोकायो सुखे दुःखे जीवे सन्ति मे इमे सन्तकाया अकटा अकटविधा अनिम्मिता अनिम्माता वंझा कूटंठा एसी कंठा इंटिता तेन इंजन्ति न विपरिणमन्ति नान्यमन्यं व्याबाधिन्ति नालं अन्यमन्यस्य सुखाय वा दुःखाय वा सुखदुःखाय वा तन्थ नन्थि हन्ता वा घातेता वा सोता वा सावेता वा विज्ञाता वा विज्ञापेता वा येऽपि तिह्नेन सन्थेन सीसञ्चिन्दति न कोचि कञ्चि जीवितावोरोपेति सत्तन्नं त्वेव कायानमन्तरेण सन्तं विवरमनुपतति चुन्दसखोपनिमानि योनि प्रमुखशतसहस्रानि षट्ठिञ्च शतानि चच शतानि पञ्च च कम्मुनो शतानि पञ्च च कम्मानि त्रीणि च कम्मानि कम्मे च अण्ढकम्मे च द्वण्ठिपटिपदा द्वण्ठान्तरकम्पा छलाभिजातियो अण्ठपुरिशभूमियो एकोनपन्यास आजीवसते एकोनपन्याय परिम्बाजकसते ඒකූන පඤ්ඤාස නාගාවාස සතේ වීසේ ඉන්ද්‍රිය සතේ තින්සේ නිරය සතේ චත්තින්ස රජෝ ජාතුයෝ සත්ත සඤ්ඤී ගම්භා සත්ත අසඤ්ඤී ගම්භා සත්ත නිගණ්ඨී ගම්භා සත්ත දේවා සත්ත මානුසා සත්ත පේසාචා සත්ත සරා සත්ත පෞටා සත්ත පපාතා සත්ත පපාත සතානි සත්ත සුපින සත්ත සුපින සතානි චුල්ලාසීති මහාකම්පුනෝ සත සහස්සානි යානි බාලේච පණ්ඩිතේච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති තත්තනත්ති හිමිනාං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා අපරිපක්ඛංවා කම්මං පරිපාචෙස්සාමි පරිපක්ඛංවා කම්මං පුස්ස පුස්ස බ්‍යන්ති කරිස්සාමීති ඒවනත්ති දෝනමිතේ සුඛ දුක්ඛේ පරියන්ත කටේ සංසාරේ නත්ති හායන වඩ්ඩනේ නත්ති උක්ඛං සාවකංසේ සේයථාපි නාම සුත්ත ගුලේ කිත්තේ නිම්වේතිය මානමේව ඵලේති ඒව මේව බාලේච පණ්ඩිතේවා සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තිති තත්‍ර සන්දක විඤ්ඤූ පුරිසෝ ඉති පටිසංචික්ඛති අයං කෝ භවං සත්තා ඒවං වාදීවං දිට්ඨි සත්තිමේ කායා අකටා අකට විදා අනිම්මිතා අනිම්මාතා වංජාකූටට්ටා ඒසිකට්ටා ඉත්තිතා තේන ඉංජන්තින විපරිනමන්ති නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාධෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛායවා දුක්ඛායවා සුඛදුක්ඛායවා කතමේ සත්ත පඨවීකායෝ ආපෝකායෝ තේජෝකායෝ වායෝකායෝ සුඛේ දුක්ඛේ ජීවේ සත්තිමේ ඉමේ සත්ත කායා අකටා අකට විදා අනිම්මිතා අනිම්මාතා වංජා කූටට්ඨා ඒසිකට්ඨා ඉත්තිතා තේන ඉංජන්තින විපරිනමන්ති නාඤ්ඤමඤ්ඤං ව්‍යාබාධෙන්ති නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛායවා දුක්ඛායවා සුඛදුක්ඛායවා tatnanti hanta va ghateva sotava savetava vinyatava vinyapetava yopitinhena satthena sisanchindati nakochi kanchi jivitavoropeti santannam eva kayana mantarena santam vivaramanu patati chundasakho panimaniyoni pamukha satasahasani satthicha satani chacha satani panchacha kammuno satani panchacha kammani tinicha kammani kammecha adha kammecha dvatthi patipada dvatthantara kappa chalabhijatiyo atta purisa bhumiyo ekona panyasa ajiva sati ekona panyasa parimbhajaka sati ekona panyasa nagavasa sati vise indriya sati tinse niraya sati chattinsa rajo dhatuyo santa sanyi gambha santa asanyi gambha santa niganti gambha santa deva santa manusa satta pesacha satta sara satta pauta satta papata satta papata satani satta supina supina satani chullasiti mahakappunu satta sahasani yani balecha panditecha sandhavitva sansaritva dukkhasantam karissanti tatnanti minaham silena vavatena va tapena va brahmacharyena va aparipakkam va kammam paripachissami paripakkam va pussa pussa vyante karissami iti evam natti donamite sukha dukkhi pariyanta kate sansare natthi hayana vaddhane natthi ukkhaṃ sāvakaṃsi seyathāpi nāma sutta gule khitte nibbetiya mānameva paleti eva mevam bālecha panditecha sandhavitva sansaritva dukkhasantam karissanti iti sace imassa bhuto santuno saccam vacanam akatena meyantha katam abbusitena meyantha usitam ubhopi mayam yantha samasama samanyam patta yochaham na vadami ubho sandhavitva sansaritva දුක්ඛසන්තං කරිස්සාමාති අතිරේකං කෝ පනිමස්ස භූතෝ සත්තුනු නග්ගියං මුන්දියං උක්කුටිකම් පධානං කේසමස්සුලෝචනං යෝහං පුත්ත සම්බාධ සයනං අංජාවසන්තු කාසික චන්දනං පච්චනු බොන්තු මාලාගන්ධ විලේපනං ධාරින්තු ජාතරූප රජතං සාධියන්තු ඉමිනා භෝතා සත්තාරා සමසමගතිකෝ භවිස්සාමි අභිසම්පරායං සෝහං කිං ජානන්තෝ කිං පස්සන්තෝ ඉමස්මින් සත්තරි බ්‍රහ්මචරියං චරිස්සාමි සෝ අබ්‍රහ්මචරියවා සෝ අයන්තීති විදිත්වා තස්මා බ්‍රහ්මචරියා නිබ්බිජ්ජ පක්කමති අයංකෝ සන්දකතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චතුත්ථෝ අබ්‍රහ්මචරියවාසෝ අක්ඛාතෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං න වසෙය්‍ය වසන්තෝ ආනාරාධේය ඤායං ධම්මං කුසලං ඉමේ කෝතේ සන්දකතේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ අබ්‍රහ්මචරියවාසා අක්ඛාතා යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං න වසෙය්‍ය වසන්තෝ ආනාරාධේය ඤායං ධම්මං කුසලන්ති අච්චරියං භෝ ආනන්ද අභූතං භෝ ආනන්ද යාවංචිදන්තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ අබ්‍රහ්මචරියවාසා වසමානා අබ්‍රහ්මචරියවාසාති අක්ඛාතා යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං න වසෙය්‍ය වසන්තෝ ආනාරාධේය ඤායං ධම්මං කුසලන්ති කතමානි පනතානි භෝ ආනන්ද තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරි අනස්සාසිකානි බ්‍රහ්මචරියානි අක්ඛාතානි යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්ඛං බ්‍රහ්මචරියං න වසෙය්‍ය වසන්තෝ ආනාරාධේය ඤායං ධම්මං කුසලන්ති ඉද සන්දක ඒකච්චෝ සත්තා sabbanyo sabbadassavi aparisesaṃ ñānadassanaṃ paṭijānāti charato ca me tittatho ca suttassa ca jāgarassa ca satataṃ samitaṃ ñānadassanaṃ paccupaṭṭitanti so suññampi agāraṃ pavisati pindampi na labhati kukkuropi dasati chandena pihatthina samāgacchati chandena pi assena samāgacchati chandena pi gonena samāgacchati ittiyāpi purisassa pināmampi gottampi puccati gāmassapi nigamassapi nāmampi maggampi puccati sokimidanti puṭṭho samāno suññaṃ me agāraṃ pavisitabbaṃ ahosi tena pāvisiṃ pindaṃ me aladdhabbaṃ ahosi tena nālattaṃ kukkurena dasitabbaṃ ahosi tenam hi datto chandena hatthina samagantabbaṃ ahosi tena samagamaṃ chandena assena samagantabbaṃ ahosi tena samagamaṃ chandena gonena samagantabbaṃ ahosi tena samagamaṃ ittiyāpi purisassa pināmampi gottampi puccitabbaṃ ahosi tena puccin gāmassapi nigamassapi nāmampi maggampi puccitabbaṃ ahosi tena puccinti tatra sandaka viññō puriso iti paṭi saṃcikkati ayaṃ kho bhavaṃ sattā sabbanyo sabbadassavi peyāla ahosi tena puccanti so anussāsikaṃ idaṃ brahmacariyanti iti viditvā tasmā brahmacariyā nibbijja pakkamati idaṃ kho sandaka tena bhagavatā jānatā passatā arahatā sammā sambuddhena paṭhamaṃ anassāsikaṃ brahmacariyaṃ akkhātaṃ yatta viññō puriso sasakkaṃ brahmacariyaṃ na vaseyya Vasanto anaradheya nyayang dhammang kusalang Punacha parang sandaka idhe kancho santa Anusaviko hoti anusava satcho So anusavena itihitiha paramparaya Pitaka sampadaya dhammang deseti Anusavikassa kopana sandaka satthunu Anusavasanchassa susutampi hoti dussutampi hoti Tathapi hoti anyathapi hoti Yatra sandaka vinyu puriso iti pati sanchikkati Ayankho bhavaṁ sattha anusaviko anusava satcho So anusavena itihitiha paramparaya Pitaka sampadaya dhammaṁ deseti Anusavikassa kopana satthuno anusava satchassa Sussutampi hoti dussutampi hoti Tathapi hoti anyathapi hoti So anassasikaṁ idam brahmacariyanti iti viditvā Tasmā brahmacariyā nibbijja pakkamati Idaṁ kho sandakatena bhagavatā jānatā passatā Arahatā sammā sambuddhena Dutiyaṁ anassāsikaṁ brahmacariyaṁ akkhātaṁ Yatta viññū puriso sasakkaṁ brahmacariyaṁ navaseya Vasanto anaradheya nyayaṁ dhammaṁ kusalaṁ Punacha parang sandaka idhe kaccho sattha takki hoti vimansi So takka pariyahataṁ vimansānu charitaṁ Sayam patibhānaṁ dhammaṁ deseti Takkissa kopana sandaka satthuno vimansissa Sutakkitampi hoti duttakkitampi hoti Tathapi hoti anyathapi hoti Tatra sandaka vinyo puriso iti pati sanchikkati Ayankho bhavaṁ sattha takki vimansi So takka pariyahataṁ vimansānu charitaṁ Sayam patibhānaṁ dhammaṁ deseti Takkissa kopana satthuno vimansissa Sutakkitampi hoti duttakkitampi hoti तथापि होति अन्यथापि होति सो अनस्सासिकं इदं ब्रह्मचर्यन्ति इति विदित्वा तस्मा ब्रह्मचर्या निम्बिञ्जपङ्कमति इदं को सन्दकतेन भगवता जानता पश्यता अर्हता सम्मा सम्बुद्धेन ततियं अनस्सासिकं ब्रह्मचर्यं अङ्खातं यत्थ विन्यो पुरिसो ससक्कं ब्रह्मचर्यं न वसेय वसन्तो आनाराधेय न्यायं धम्मं कुशलं पुनच परं सन्दकैधेकच्चो सत्था मन्दोति मो मुहो सो मन्दत्ता मो मुहत्ता तथा तथा पञ्यं पुण्ठो समानो वाचा विक्षेपं आपञ्जति अमरा विक्षेपं एवंपि मेनो तथापि मेनो अन्यथापि मेनो नोतिपि मेनो नो नोतिपि मेनोति तत्र सन्दकविन्यो पुरिसो इति पटिसञ्चिङ्खति अयं को भवं सन्था मन्दो मो मुहो सो मन्दत्ता मो मुहत्ता तथा तथा पञ्यं पुण्ठो समानो वाचा विक्षेपं आपञ्जति अमरा विक्षेपं एवंपि मेनो तथापि मेनो अन्यथापि मेनो नोतिपि मेनो नो नोतिपि मेनोति सो अनस्सासिकं इदं ब्रह्मचर्यन्ति इति विदित्वा तस्मा ब्रह्मचर्या निम्बिञ्जपङ्कमति इदं को सन्दकतेन भगवता जानता पश्यता अर्हता सम्मा सम्बुद्धेन चतुर्थं अनस्सासिकं ब्रह्मचर्यं अङ्खातं यत्थ विन्यो पुरिसो ससक्कं ब्रह्मचर्यं न वसेय वसन्तो आनाराधेय न्यायं धम्मं कुशलं इमानि को सन्दकतेन भगवता जानता पश्यता अर्हता सम्मा सम्बुद्धेन चत्तारि अनस्सासिकानि ब्रह्मचर्याणि अङ्खातानि यत्थ विन्यो पुरिसो ससक्कं ब्रह्मचर्यं न वसेय वसन्तो आनाराधेय ඥායන් ධම්මං කුසලන්ති අච්චරියම් භෝ ආනන්ද අභූතම් භෝ ආනන්ද යාවංචිදන්තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරි අනස්සාසිකානේව බ්‍රහ්මචරියානි අනස්සාසිකානි බ්‍රහ්මචරියානීති අක්ඛාතානි යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කම් බ්‍රහ්මචරියන්න වසෙය්‍ය වසන්තෝ ආනාරාධේය ඥායන් ධම්මං කුසලං යෝ පනසෝ භෝ ආනන්ද සත්තාකින් වාදී කිමක්ඛායි යත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කම් බ්‍රහ්මචරියං වසෙය්‍ය වසන්තෝ ආරාධේය ඥායන් ධම්මං කුසලන්ති ඉද සන්දක තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සෝ ඉමං ලෝකං සදේවකං පෙයාල සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති පෙයාල මජ්ජේ කල්යාණං පෙයාල බ්‍රහ්මචරියම් පකාසේති තන් ධම්මං සුනාති ගහපති වා ගහපති පුත්තෝ අඤ්ඤතරස්මින් වා කුලේ පඤ්චාජාතෝ පෙයාල සෝ ඉමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුම්බලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක් කං සවිචාරං විවේකජම් පේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහරති යස්මින් කෝ සන්දක සත්තරි සාවකෝ ඒව රූපං උලාරං විශේෂං අධිගච්ඡති තත්ත විඤ්ඤෝ පුරිසෝ සසක්කම් බ්‍රහ්මචරියං වසෙය්‍ය වසන්තෝ ආරාධේය ඥායන් ධම්මං කුසලං පුනච පරං සන්දක භික්ඛු විතක්ක විචාරාණං උපසමා පෙයාල द्वितीयं ध्यानं उपसंपद्य विहरति यस्मिं को सन्दक सन्थरि सावको एव रूपं मूलारं विशेषं अधिगच्छति तत्त्वविन्युपुरिशो सशक्तं ब्रह्मचर्यं वसेय वसन्तो आराधेय न्यायं धम्मं कुशलं पुनच परं सन्दक भिक्खु पीतिया च विरागा उपेक्खको च विहरति पेयाल तृतीयं ध्यानं उपसंपद्य विहरति यस्मिं को सन्दक सन्थरि सावको एव रूपं मूलारं विशेषं अधिगच्छति तत्त्वविन्युपुरिशो सशक्तं ब्रह्मचर्यं वसेय वसन्तो आराधेय न्यायं धम्मं कुशलं पुनच परं सन्दक भिक्खु सुखस्य च पाना दुःखस्य च पाना पेयाल चतुर्थं ध्यानं उपसंपद्य विहरति यस्मिं को सन्दक सन्थरि सावको एव रूपं मूलारं विशेषं अधिगच्छति तत्त्वविन्युपुरिशो सशक्तं ब्रह्मचर्यं वसेय वसन्तो आराधेय न्यायं धम्मं कुशलं सो एवं समाहिते चित्ते परिशुद्धे परियोदाते अनंगने विगतो पक्किलेशे मुदुभूते कम्मनि थिते आनें जपते पुब्बे निवासानुस्सति ज्ञानाय चित्तं अभिनिन्नामेति सो अनेकविहितं पुब्बे निवासं अनुसंसरति सेयथीदं एकंपि जातिं द्वेपि जातियो पेयाल इति साकारं सौन्देशं अनेकविहितं पुब्बे निवासं अनुसंसरति यस्मिं को सन्दक सन्थरि सावको एव रूपं मूलारं विशेषं अधिगच्छति तत्त्वविन्युपुरिशो सशक्तं कं ब्रह्मचर्यं वसेय वसन्तो आराधेय न्यायं धम्मं कुशलं सो एवं समाहिते चित्ते परिशुद्धे परियोदाते अनंगने विगतो पक्किलेशे मुदुभूते कम्मनि tite anenjapante Sattanan chutupapatanyanaya chittang abhininnameti So dibbena chakkhuna visuddhena atikkanta manusakena Satte passate chavamane uppajjamane Hine panite suvanne dubbanne Sugate duggate yatha kammupage satte pajanati Yasminkho sandaka sattari savako Evarupang ularang visesang adhigacchati Tattha vinyo puriso sasakkang brahmachariyang vaseya Vasanto aradheya nyayan dhammam kusalam So evaṁ samāhite citte parisuddhe pariyodhāte Anangane vigato pankilese mudubhute Kammaniyethite anenjapante Āsavānaṁ khayanyānāya cittaṁ abhininnāmeti So idaṁ dukkhanti yathābhūtaṁ pajānāti Ayaṁ dukkha samudayoti yathābhūtaṁ pajānāti Ayaṁ dukkha nirodhoti yathābhūtaṁ pajānāti Ayaṁ dukkha nirodhagāmini paṭipadāti yathābhūtaṁ pajānāti Ime āsavāti yathābhūtaṁ pajānāti Ayaṁ āsava samudayoti yathābhūtaṁ pajānāti Ayaṁ āsava nirodhoti yathābhūtaṁ pajānāti Ayaṁ āsava nirodhagāmini paṭipadāti yathābhūtaṁ pajānāti Tassa evaṁ jānato evaṁ passato Kāmāsavāpi cittaṁ vimuccati Bhāsavāpi cittaṁ vimuccati Avijjāsavāpi cittaṁ vimuccati Vimuttasmiṁ vimuttamiti jñānaṁ hoti Kīnā jāti usitaṁ brahmacariyaṁ Kataṁ karaniyaṁ Nāparaṁ itthattāyāti pajānāti Yasmiṁ kho sandaka sattari sāvako Evarūpaṁ ularaṁ visesaṁ adhigacchati तत्थ विन्यो पुरिसो ससक्कं ब्रह्मचर्यं वसेय वसन्तो वा आराधेय न्यायं धम्मं कुशलंति योपनसभो आनंद भिक्खु अरहं खीनासवो भूषितवा कतकरणीयो ओहित भारो अनुपत्त सदत्थो परिक्खीन भवसंयोजनो सम्मदन्या विमुत्तो परिभुञ्जेय सोकामेति योसो संदक भिक्खु अरहं खीनासवो भूषितवा कतकरणीयो ओहित भारो अनुपत्त सदत्थो परिक्खेन भवसंयोजनो सम्मदन्या विमुत्तो अभव्वो सो पञ्चठानानि अञ्जाचरितुम् अभव्वो खीनासवो भिक्खु संचिच्च पानं जीवितावोरोपेतुम् अभव्वो खीनासवो भिक्खु अदिन्नं थेयसंखातं आदातुम् अभव्वो खीनासवो भिक्खु मेथुनं धम्मं पतिसेवेतुम् अभव्वो खीनासवो भिक्खु संपजानमुसाभासितुम् अभव्वो खीनासवो भिक्खु सन्निधिकारकं कामे परिभुञ्जितुम् सेयथापि पुब्बे अगारियभूतो योसो संदक भिक्खु अरहं खीनासवो उषितवा कतकरणीयो ओहित भारो अनुपत्त सदत्थो परिक्खीन भवसंयोजनो सम्मदन्या विमुत्तो अभव्वो सो इमानि पञ्चठानानि अञ्जाचरितुन्ति योपनसभो आनंद भिक्खु अरहं खीनासवो भूषितवा कतकरणीयो ओहित भारो अनुपत्त सदत्थो परिक्खीन भवसंयोजनो सम्मदन्या विमुत्तो तस्स चरतो चेव तिष्ठतो च सुतस्स च जागरस्स च सततं समितं ज्ञानदस्सनं पञ्चुपट्ठितं खीनामे आसवाति तेन हि संदक उपमन्ते करिष्यामि උපමාය පිදේ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති සේයථාපි සන්දක පුරිසස්ස හත්ථ පාදාචින්න තස්ස චරතෝචේව තිට්ඨතෝච සුත්තස්සච ජාගරස්සච සතතං සමිතං චින්නාව හත්ථ පාදා අපිච කෝපනතම් පච්ච වෙංකමානෝ ජානාති චින්නාමේ හත්ථ පාදාති ඒවමේව කෝ සන්දකයෝ සභික්ඛු අරහං කීනාසවෝ උසිතවා කතකරණීයෝ හිතභාරෝ අනුපපත්ත සදත්ථ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස චරතෝ චේව තිට්ඨතෝ ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං කීනාව ආසවා අපිච කෝනං පච්ච වෙක්ඛමානෝ ජානාති කීනාමේ ආසවාති කීව බහුකාපන භෝ ආනන්ද ඉමස්මින් ධම්ම විනයේ නියාතාරෝති නඛෝ සන්දක ඒකං යේව සතං න ද්වේසතානි න තීනි සතානි න චත්තාරි සතානි න පංච සතානි අතකෝ භීයෝව යේමස්මින් ධම්ම විනයේ නියාතාරෝති අච්චරියම්භෝ ආනන්ද අම්භූතං භෝ ආනන්ද නචනාම සධම්මෝකංසනා භවිස්සති නපරධම්මාවසාධනා ආයතනේච ධම්මදේශනා තාව බහුකාචනීයාතාරෝ පඤ්ඤායිසන්ති ඉමේ පනාජීවකා පුත්තමතාය පුත්තා අත්තානංචේව උක්කං සෙන්ති පරේච වම්භෙන්ති අයෝචේව නීයාතාරෝ පඤ්ඤාපෙන්ති සේයතිදං නන්දං වච්චං කිසං සංකිච්ඡං මක්ඛලි ගෝසාලන්ති අතකෝ සන්දකෝ පරිභාජකෝ සකං පරිසං ආමන්තේසි චරන්තු භොන්තෝ සමනේ ගෝතමේ බ්‍රහ්මචරී වාසෝ නදානි සුකරං අම්මේ ලාභ සංකාර සිලෝකේ පරිච්ච ජිතුන්ති ඉතිහිදං සන්දකෝ පරිම්භාජකෝ සකං පරිසං උයෝජේසි भगवति ब्रह्मचर्येति सन्दकसुत्तं छट्ठं।